ධර්ම දේශනාව. අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිනන්දනමානෝ කෝ භික්ඛෝ බද්දෝ මාරස්ස අනබිනන්දනමානෝ මුද්ධෝ පාපිමතෝ තීති. සදහවතුනි, අප මේ සිටින්නේ බොහෝ ධර්ම කරුණු පැහැදිලි කර ධර්මානුශාසනාවන් විශාල සංඛ්‍යාවකට සවන් දුන්න පිරිසක් වශයෙන්, විශේෂයෙන් ඔබ. එමුදු තත්ත්වයකදී මූලික වැරදුන තැන් නැත්තම් ප්‍රාථමික ගණයේ දේවල් මාතෘකාව වශයෙන් ගන්න එකේ අරුතක් ගැඹුරක් මා දකින්නේ නැහැ. ඇතැම් විට මොළුවේ දේශනා සවන් දීමට හැකියාවක් නැත්තම් යලිත් වතාවක් ඒව අලුතින් අප දේශනා කරන්නත් පුළුවෙනි, අහන්න පුළුවන් වෙනවා ඔබට. ඒක එදාට වඩා අද පැහැදිලි බව සහ අරුත් ගැඹුරු බවකුත් ඔබට දැක ගන්න පුළුවන් වෙවි. දේශනීය ප්‍රඥාව යනුත් වැඩින දෙයක්. ඒක අවුරුදු 30කට 35කට මුල හිටපු තැන නෙවෙයි, අවුරුදු 20කට විතර පහව ඉන්නේ. අවුරුදු 30ක් ගත වෙනකොට ඉන්න තැන නෙවෙයි, 35කට සිටින්නේ. දේශනා කරන්නට ධර්ම කරුණු හොයන්ට යාමේදී දැක්ම ගැඹුරු වෙනවා. සමාජයේට අප තේරුම් ගත් දේ පැහැදිලි කිරීමේ ඕනකමින් අප සිටින්නේ. ඒක බුදු පියාණන් වහන්සේගේ නිර්දේශය බැවින් සත්‍යයට දුකින් නද බෙදෙන්නට නම් ධර්මයේ සරණ හැර වෙනත් සරණක් නැහැ. අනිත් ඕන් ධර්මයේ සරණ හැර ලබා ගන්නා වූ සරණ වලින් හැකිවන්නේ සුළු ප්‍රමාණයක දුක් වලින් නැත මිදෙන්නට පමණයි. ඒක අපි කතා කරන්නේ සමාජගත දුක සංසිඳවා ගැනීම කියලයි. චිත්තසංතානගතව පවතින දුක්ඛය පෞද්ගලිකයි, හේතු පෞද්ගලිකයි. ඒ ඉවත් කර දීමේ හැකියාව මවට, පියාට, ගුරුවරුන්ට, දේශපාලනඥයින්ට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. ඒ ඔබ විසින් සදාගත් දෙයක්, ඔබ විසින් ඉවත් කළගත් දෙයක්. මේ කරුණු පැහැදිලි කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාවල ඒ ඒ පුද්ගලයාගේ දැනුමට අදාළ ආකාරයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. එන් කියවෙන්නේ මේ ධර්මදේශනා 18 දහසක් පමණ ප්‍රමාණයෙම සවන් දී යුතුයි කියන එක නෙමෙයි. ඒ න්‍යායක් පවතිනවා. ඒ පුද්ගලයාට අදාළ න්‍යායක් දේශනා කරලා තිබෙනවා. ඔබටත් ඒ වටහාගත හැකි මට්ටමකින් නම් සිටින්නේ ඔබට ඒ සෑහෙනවා. ඉන්පසු ඔබට තිබෙන්නේ අනුගමනය කරන්න. මේ සමාජයේ තහුරුණා උදුරලකමක් මා දකිනවා. බනැසීම හුදෙක් චාරිත්‍රයක් වෙලා, බනැසීම පුණ්‍යක්‍රියාවක් බවට පත් වෙලා, බනැසීමෙන් කියලා දෙන්න හදන්නේ ඔබට වැරදුන හැටි. ඊළඟට ඊළඟ කොටසින් කියලා දෙන්න හදන සෝදානම් වෙන්නේ නිවැරදි කරගන්න ආකාරය. ඒකට වැරදුන බව තේරුම් ගත්ත කෙනෙකුට නිවැරදි කරගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ. ඒ කොටස තමයි ප්‍රඥාවන්තින් සඳහා කියලා කියන්නේ. මේ කරුණු වටහා ගැනීමේදී විශේෂයෙන් මේ පිළිබඳව කල්‍යාණ මිත්‍ර සේවනයක් අවශ්‍ය වෙනවා. සද්ධර්ම ශ්‍රවණයක් අවශ්‍ය වෙනවා. මේ පළවෙනි සහ දෙවෙනි පියවර. අනතුරුව තමයි ඔබට එතෙක් භාවිතා කළා වූ අයෝනිසෝ මානසිකාර්යය අතහැර යෝනිසෝ මානසිකාර්යයට යන්න සහ අධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් මිදී ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්න පුළුවන් වෙන්නේ. ඔබ අසුතවත් පුතග්ජන කියන සීමාව තුළ නම් සිටින්නේ කොතනක හෝ, එහෙනම් ඔබ ළඟ තියෙන ප්‍රතිපදාවට ධම්මානුධම්ම කියන්න බෑ. ඒක අධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒකේ බව ගාමි බව තමයි වඩා ලබන්න පුළුවන් හොලකුම සැපත. භවගාමි සම්මාදිට්ඨිය තුළ ලබන්න පුළුවන් ආයවරණ සැප බල. භවගාමි බවෙන් නිදහස් වීම එයින් ලබා දෙන්නේ නැහැ. භවගාමි බවෙන් නිදහස් වීම සඳහා ඔබ අර හිතේහා කොටසට අවබෝධයෙන් එන්නට වෙනවා. මෙන්න මේ අවබෝධය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේදී අපි නිරන්තරයෙන් භාවිතා කරන ධර්ම පුස්තකයක් නැත්නම් ධර්ම ග්‍රන්ථයක් තමයි සංවිතනිකාය කන්දක වර්ගය කියලා කියන්නේ. සලායතන වර්ගයත් එහෙම භාවිතා කරනවා. අංගුත්තරනිකායත් එහෙම භාවිතා කරනවා. මේවා පැයකට දේශනා කරන්න පුළුවන් සූත්‍ර තියෙන සූත්‍ර දේශනා. දීඝනිකායේ වැනි සූත්‍ර දේශනා පැය 2 3 4ක් ගත්තත් ඉවර කරන්න බැරි දිබස් ගොඩක් තියෙන්නේ. නිවන් මඟ එක වුණත් ගොඩක් සාකච්ඡා තියෙන්නේ. ඒ බඳු දේවල් පවා අපි ඇතැම් විට යොදා ගන්න ලබනවා පැය කීයක කීපයක ගුවන් කාලයක් අරගෙන. ඔබටත් එබැඳි ඒබඳු දෙයක් පිළිබඳ බලාපොරොත්තු තියන්න පුළුවන්. සබ්බාසෝ වැනි සූත්‍රයක් මා ඇතැම් විට ශ්‍රවණය කරනවා දේශනා මගින්. මට පෙනෙනවා මේ දේශනාවල ශ්‍රවණය කරපුවම වචන පමණයි පවතින්නේ, ගැඹුරු පැහැදිලි වන්නේ නැහැ කියලා. ඒ නිසා අපටත් හිතෙනවා සබ්බාසෝ සූත්‍රයේ ගුවන් විදුලියෙන් විකාශනය වෙන්න ඇරලා පටිගත වෙන්න ලැබුණත් හොඳයි කියලා. සැලසුම් කරගන්න ඉඩකඩ ලැබුණ දවසකදී ඔබටත් ඒ සවන් දෙන්න ලැබේවි. අපි අද යමු සංවිතනිකායේ කන්දක වර්ගයේ තියෙන අභිනන්දන කියන සූත්‍රයට. අභිනන්දුන්ති ඔබට සූත්‍ර දේශනාවල අගාසන්ට ලැබෙනවා. භගවතෝ භාසිතස්ස ආසිතං අභිනන්දුන්ති. බුදුරජාණන් වහන්සේගේ භාසිතේ නැත්තම් දේශනාව අසා සතුටු වුණයි කියන එක තමයි එතන පෙන්නන්නේ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කොට එකත් පස්සේ දෙමින් ඉල්ලීමක් කරනවා. සාදුමේ බන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු. ස්වාමීනි මට සාරාංශ කරලා ධර්ම දේශනා කරනවා නම් හොඳයි. ඔබත් ධර්ම දේශනා 100 ගණනක් ඇසූ කෙනෙක් වශයෙන් නම් ඔබටත් මේ සංකිට්ඨේන ධම්මං දේසේතු ගැලපෙනවා. උන්වහන්සේ වදාරනවා යම්හං භගවතෝ ධම්මං සුත්වා. මම ඔබ වහන්සේගේ ධර්මයේ අසා අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන කාරණා ටිකක් තියෙනවා. ඒක මම ඉදිරියේදී කියන්නම්. එහෙම වික්ෂුන් වහන්සේ ඉල්ලුම් කරාම තමයි බුදුරජාණන් වහන්සේ අර පාඨය දේශනා කළේ. අභිනන්දන මානෝකෝ භික්ඛු බද්දෝ මාරස්ස. අනබිනන්දන මානෝ මුත්තෝ පාපිමකෝ. අබිනන්දන මානෝ සතුටින් පිළිගන්නවායි කියලා කියන්නේ මාරයාට බැඳෙන එක. සතුටින් පිළිගන්නේ නැත්නම් මාරයාගෙන් නිදහස් වෙනවා. දැන් අබිනන්දුන්ති කියන වචනනොත් පෙන්වන්නේ බනාසා සතුටු නැයි කියන එක. නමුත් මෙතන මේ අබිනන්දන මානෝකෝ කියන්නේ බනාසා සතුටු වීම නෙමෙයි. අන්න ඒක අපි හොයන්න වෙනවා. අර මින් පෙර දේශනාවකදී මා ඔබට පැහැදිලි කරලා තිබෙනවානේ. යංකෝ විච්ඡ වික අනිච්ඡං తත්‍ර තේ චන්දෝ පහතබ්බෝති. මහාන යමක් අනිත්‍ය නම් ඒකට තියෙන ඇල්ම අතහැරලා දාන්න. ඒ සංක්ෂේප වශයෙන් ධර්ම දේශනා කරපු එක සූත්‍රයක්. අනිච්ච සූත්‍රය. ඒ වගේ මෙතනත් උන්වහන්සේක වෙනත් ආකාරයෙන් පැහැදිලි කරනවා. සතුටින් පිළිගත්තොත් තමයි මාරයාට බැඳෙන්නේ. සතුටින් පිළිගත්තේ නැත්නම් මාරයාගෙන් නිදහස් වෙනවා. ඔය සතුටින් පිළිගැනීමම තමයි ඊට පස්සේ සසර ගමන සහ පෘථග්ජන භාවය. සතුටින් පිළිගන්නේ නැති එක තමයි භාවනාව. නමුත් එහෙම කීවට තේරෙන්නේ නැහැ. අන්න අපි ඊළඟ පියවරට යන්න වෙනවා. බුදුන් වහන්සේ මේ ප්‍රකාශය කළාම අර ස්වාමීන් වහන්සේ සතුටින් උත්තරයක් දෙනවා. අඤ්ඤාතං භගවා අඤ්ඤාතං සුගතාති. ස්වාමීනි මට තේරුණා. සුගතයන් වහන්සේ මට තේරුණා. අර කියපු වචනේ. අභිනන්දන මානෝකෝ බිද්දෝ මාර්භික්කෝ මාර්ගද්දෝ මාරස්ස කියන එක තේරුණා. අන්න ඔබටත් අප මේ ධර්මදේශනාවන් කරන විට ඒක තේරෙන්න ඕන. බණ තේරෙනවා කියන්නේ වචන තේරෙනවට නෙමෙයි. ඇතැම්ම සිංහලෙන් මුද්‍රණය කර පොත්පත් කියවල පිටක පොත්පත් සිංහල අකුරෙන් කියවන් ගියාම බණ තේරුණායි කියලා හිතන් ඉන්නවා. නෑ. ඊට වඩා ගැඹුරු කරුණක් තියෙක. දැන් බුදුරජාණන් වහන්සේගේ හොඳ ලක්ෂණයක් තියෙනවා. තේරුණා නම් එහෙම හිස්සතින් යන්න බෑ. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා. යතකතං පනතං බික්ඛු මහා සංගිත්තේන බාසිතස්ස විත්තරේ නත්තං අජානාසීති. කොහොමද මහා නැත්තං වික්ෂුන් වහන්ස මම සාරාංශ කරලා කියපු දේ ඔබ විස්තර වශයෙන් දැක්ක දැනගත්තයි කියලා කියන්නේ? අන්න දැන් මේ තේරුම් ගත්ත කෙනා බුදුරජාණන් වහන්සේට බණ ටික කියන්න ඕන තේරුම් ගත්ත විදිය. ඒකෙදි තමයි මේ කරුණ එළි වෙන්නේ. අන්න එතනදී අපට මේ ධර්මදේශනාව ගැඹුරු කොටසේ කියලා කියන්නේ මේක කෙලින්ම සම්මුති සත්‍ය ඉක්මවාගිය දෙයක්. මේක ආරි සත්‍යයට අදාළ දෙයක්. මේක දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවාගිය දෙයක්. මේක සම්මත වශයෙන් පවතින අපි කතා කරන එකට ශික්ෂා පද විනය කියලා. නැත්තම් පුද්ගල සංවරය කියලා. පුද්ගල සංවරයේ පිහිටියා වූ අයට අනුගමනය කළ යුතු ඊළඟ මාර්ගය කියලා දෙන තැනක් මේක. අනේකයි අප තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් එතකොට අපිට මෙතන තව වචනයක් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වචනය තේරුම් ගැනීමට පෙර ආතුව. බද්දෝ මාරස්ස මුත්තෝ පාපිමතෝ. මාරයාට බැඳෙනවා, මාරයාගෙන් නිදහස් වෙනවා. දැන් මාර කියන වචනේ කිව්වම ඔබට කොයි වගේ සංකල්පනාවක් අදහසක් ඇති වෙනවද දන්නේ? පස් මරුන් බිඳ දහ මරුන් බිඳ එහෙම කියලා කතා කරනවා. මාර්සේනා කියලා කතා කරනවා. වසවත්ති මාර කියලා කතා කරනවා. මාර දිවි පුත්‍ර. දැන් රාද කියන සූත්‍රය අරන් බලන්න. මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාව තානකෝ බන්තේ මාරෝ හෝති. ස්වාමීනි මාරයා මාරයා කියලා කියනවා. කොහොමනකින්ද මේ මාරයා බවට පත් වෙන්නේ? එතෙන්දී බුදුරජාණන් වහන්සේ පවසා තිබෙන පිළිතුර ගන්න. යමෙක් ළඟ පංච උපාදානස්කන්ධය තියෙනවා නම් එතන මාරයා ඉන්නවා. අන්න අපට මේ අභිනන්දන මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියන එක තේරුම් ගන්න උදව් වෙන තැනක් තියෙන එතන. යමෙක් ළඟ පංච උපාදානස්කන්ධය තියෙනවා නම් ඒ තුලයි මාරයා ඉන්නේ. එහෙනම් මාරයාට බැඳෙනවා කියන එකේ තේරුමත් එහෙමනම් අභිනන්දන මානෝ කියන එකේ තියෙන්න ඕන සාමාන්‍ය සතුට නෙමෙයි අර බැඳියාම. මොනවට බැඳියාමද? අන්න ඊළඟට හොයාගන්න ඕන කාරණාව. මෙන්න මෙතනදී තමයි අපිට මේ සූත්‍ර දේශනාව නැත්තම් මේ සූත්‍ර දේශනා අඩංගු පොතේට කියන්නේ අපි කන්දක වර්ගය කියලානේ. කන්දක වර්ගයේ දේශනා තියෙන ස්කන්ධ පංචකය මුල් කොටගෙන. එහෙනම් මේ බැඳෙන හැටි, ගැළවෙන හැටි, නැත්තම් බැඳෙන හැටි, නොබැඳෙන හැටි තේරුම් ගන්න අපට සත්වයා පුද්ගලයා පාලනය කරන සත්වයා පුද්ගලයා තුළ ඇතුළත පවතින ස්කන්ධ පංචකය ඉදීම මැරීම නම් ඕ ධර්මතාවයේ තේරුම් ගන්න තරම් නොනක් තියෙන්න වෙනවා. කොහොමද ස්කන්ධ පංචකය කියලා කියන්නේ? ඒ අවුරුදු 60ක් 70ක් 100ක් ගත කරන ජීවිතය තුළ සිදුවෙන පළවෙනි උපත සහ අවසන් මරණය නොවේ. ඒට සම්මුති උත්පත්ති සහ සම්මුති මරණය කියනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ පවතින අපි මොහොතක් මොහොතක් පාසාම සිතින් සහකයින් විශේෂයෙන් සිතින් ඉපදෙනවා මැරෙනවා කියන එක. ඒ මොහොතට තමයි අපි වර්තමානයේ කියන්නේ. වර්තමානයේ සතුටනම් සතුට ඉපදිලා, වර්තමානයේ බයනම් බය ඉපදිලා, වර්තමානයේ ඊර්ෂ්‍යාවනම් ඊර්ෂ්‍යාව ඉපදිලා. මේ විදිහට අපිට ඒ මොහොතේ විවිධ ආකල්පනේ උපදින්නේ. මේ ආකල්ප උපදින්නට උදව් වෙන්නේ මොනවද? බාහිර පවතින ධර්මතාවයන්. ඒ ධර්මතාවයන්ට එල්ලවන පංචද්වාරයන්. ඒ පංචද්වාරයන් නිසා අරමුණු ගන්නා විට බාහිර දේ උදව් කරගෙන මානසින් සිදුවෙන්න આવු සිහි කර දෙන්න આવු තමා සතු බන්ධනය. මේ කාරණා ටික. ඒ නිසා මේ කන්දක වර්ගයේ සඳහන් දේශනාවල ධර්මයේ තියෙන්නේ ස්කන්ධ පහක ඉපදීම මැරීම වරදවා ගැනීම සහ නිවැරදි කර ගැනීම මුල් කොටගෙනයි. අන අසුත පුතග්ජනයයි කියලා කියන්නේ මේක වරදවා ගැනීම. මේවන විට මේක තේරුම් අරගෙන නිවැරදි කර ගන්න අය බොහෝ ඉන්නවා. ඒ අයට නොවේ මා මේ අසුත පුතග්ජන කියන වචනේ යොදන්නේ. ඒ දැන් මේ ධර්ම දේශනාවන් අපේ හිතවතුන් අතර බෙදී යාමේ ප්‍රතිඵලයක් වශයෙන් නැවත නැවතත් අලුතින් අපව හමු වෙන පිරිස සිටිනවවන්ට මේව අවශ්‍යයි. ඔවුන් සමග කරන කතා බෙහෙදී සාකච්ඡා වේදී අපට වැටහෙනවා ඔවුන් සතු දැනීම හුඟක් තිබුණට බොහෝ තැන්වලට ගොස් තිබුණට මූලික වශයෙන් යම් යම් තැන්වල අවබෝධයේ වැරදි තැන් තියෙනවායි කියලා. ධර්මයේ වරද්දාගෙන මේ ගමන යන්න බෑ. පළමුව ධර්මයේම නිවැරදි කරගන්න ඕන. ඒ නිවැරදි කර ගැනීමේදී තමයි අපට මෙන්න මේ කාරණා උදව් වෙන්නේ. සත්‍යය කියලා කියන්නේ ඔබට ශරීරයක් වශයෙන් පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ සත්‍යය යන සිත කය දෙකක එකතුවක් වශයෙන් පෙන්වනවා. කය අසරණෙක් බවත් සිත ඉවත් උවිත කයට කළ හැකි කිසිවක් නැති බවත් පෙන්වනවා. එනම් කය පරිහරණය පාලනය හරිවැරදි කිරීම සියල්ල කය මුල් කොටගෙන නොවේ බුදුන් වහන්සේ ඉගැන්වීමේ සිත මුල් කොටගෙන. ඒ සිත එක්වරක් උපදිනවා නැසෙනවා. අතරපේ නැතුව නැවත නැවත අවතාවක් සිත උපදිනවා නැසෙනවා. සිත උපදින්නට ඇසෙන්න බලපාන්නේ ඇස කන නාසය දිව කය හෝ මනෝද්වාරය. මේවායින් ගන්නා වූ අරමුණක් සමග ජීවත් වීම තමයි ඇතුළතින් අපිට කරන්න තියෙන කරුණ. පිටතින් අපි රැකියාව කරනවා, ගමනක් යනවා, ගහ බැන ගන්නවා, දානි දෙනවා, වන්දනා ගමන් යනවා කියලා කියන්න පුළුවන්. ඒ බාහිර ක්‍රියාකලාපය. ඇතුළත ක්‍රියාකලාපයේ හැම විටම පස්දොරින් ගන්නා වූ පස්දොරට අදාළ එක ద్వාරයකින් ගන්නා වූ අරමුණක් සමග ඇලීම හෝ ගැටීම. පස්දොර වැසුනේ නම් හෝ පස්දොරෙන් නොගන්නේ නම් මනෝද්වාරික අරමුණක් සමග කල්පනාවක නිමග තමීම. මෙන්න මේ සිදුවීම අපට එක් දෙයක් වශයෙන්. ඒක මම තවදුරටත් පැහැදිලි කරන්නම්. මීටරයක් හැදෙන්නේ සෙන්ටිමීටර 100කින්. සෙන්ටිමීටරයක් හැදෙන්නේ තවත් පුංචි මිලිමීටර සංඛ්‍යාවකින්. දැන් එතකොට මීටරයක දුර මිලිමීටර දහසක ප්‍රමාණයක් වෙනවානේ. ඒ එක කොටසක් තමයි අපි මේ මිලිමීටරය කියලා කියන්නේ. අන්න ඒ වගේ වසර දෙකක වසර 100ක ජීවිතයක ස්කන්ධ පහක ඉපදීම මැරීමක් තමයි අපි එක ඒකකය කියලා කියන්නේ. මේ ඒකකයේදී ඔබට හැම විටම හමුවන්නේ පංචද්වාරයෙන් එකකින් එන අරමුණක්. ඒකට අපි කියනවා අසනම් රූප රූපය කියලා. කන නම් මේක ශබ්ද රූපය කියනවා. නාසය නම් මේ ගන්ධ රූපය කියනවා. දිව නම් මේ ශබ්ද රූපය කියනවා. කය නම් මේ පොට්ටබ්බ රූපය කියනවා. මනෝද්වාරික අරමුණ නම් මේ මනෝ රූපය කියනවා. ඔය හයම ගන්න බෑනේ. ඒ වගේම මේ හයත් එකට එකක් සම්බන්ධයි. එකකින් ගන්නකොට අනිත්‍යයන් ගත්තා වූ දත්ත සියල්ලත් එතෙන්ට එකතු වෙනවා. රූපේ බැලුවයි කියලා ඒ රූපේ විතරක් නෙමෙයි ඒකට අදාළ ශබ්ද ගන්ධ රස ඇත්තන් ඒ දේවලුත් එතෙන්ට එකතු කරගන්න පුළුවනි. ඔය සංඛාර කියන වචනේ තේරුම එහෙම දෙයක්. සංස්කරණය කියන්නේ හුඟාක් දේවල් එක තැනකට පුංචි කරනවා කියන එකනේ. අන්න ඒ වගේ සංඛාර කියන එකත් ගත්තාම එක දවසක නෙමෙයි අවුරුදු ගණනක් එකතු කරගත්ත දේවල් එක සැරේට ගන්න පුළුවන්. දැන් ඉතින් ඔබ අප මේ කියන ධර්මයේ ශ්‍රවණය කළේ නැති කෙනෙක් නම් ඔබ තවදුරටත් මේ රූපය කියන වචනෙට පඨවි ආපෝ තේජෝ වායු හතර ඔද්දේ යොදාගෙන ශරීරය කියන්නේ රූපය, රූපස්කන්ධය, වේදනා සංඥා සංකාර සතර නාම ස්කන්ධය කියමින් නිවන් ලබන්න උත්සාහ කර කර ඉන්නවා ඇති. ඉතින් 28 රුපියෝ ගන්නකොට පටවි ආපෝ තේජෝ ආය හතර ප්‍රායිති කොටස රුපියෝ වශයෙන් පෙන්නනවා. ඒ පුද්ගලයෙක් නෙමෙයි. ස්කන්ධ පංචකයේදී ප්‍රදී මරීමේදී එක වෙන්නේ කොහොමද? එතකොට අපි පැහැදිලි කරලා තිබෙනවා ශරණයකින් ඇති වෙන නැති වෙන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් තමයි අපි වේදනාවෙන් සැප දුක් උපේක්ෂාව වශයෙන් විඳින්නේ කියලා. රූපේ විඳිනවා, ශබ්දේ විඳිනවා, ගන්ධේ විඳිනවා, රසේ විඳිනවා, ස්පර්ශේ විඳිනවා. ඒ විඳින්නේ රූප ශරීරයේද, රූප ආරම්මණය නොවේද? වේදනා කියන එකේ අර්ථය ත්‍රිවිධ වේදනා බව භාසා තිබෙනව නොවේද? පිස්සෝ වේදනා, සැප වශයෙන් දුක් වශයෙන් උපේක්ෂා වශයෙන්. සැප වශයෙන් නින්දොත් සංඥාව සැප වශයෙන් අඳුරනවා, දුක් වශයෙන් නින්දොත් සංඥාව දුක් වශයෙන් අඳුරනවා, උපේක්ෂා වශයෙන් නින්දොත් උපේක්ෂා වශයෙන් අඳුරනවා. ඒ හඳුනා ගැනීමත් සමග මේ වන විට එකතු කළා වූ පංචද්වාරික දත්තයන් ශරණයකින් සිටිනවා. සැප වශයෙන් නින්දොත් සමහර එකට ඇල්ම එන්න පුළුවන්, දුක් වශයෙන් නින්දොත් එකට ගැටීම එන්න පුළුවන්. ඒ වගේ ඒ අදාළ දේවල් ඒවා එන්නට අවශ්‍ය හේතු තමන්ගේ චිත්තසංතානයේ පිතුලෙහි නැත්නම් සැඟවුන සිතෙහි, නිදිගත් සිතෙහි, එමත් නැත්නම් තණ්හානසෙහි පවතිනවා. ඒ අද නෙමෙයි මීට පෙර දවසක ඔබ විසින් කරගත්ත දෙයක්. පසුව ගන්නට තැබීම. මේ පසුව ගන්නට තැබූ දේවල් එළියට එන එක නවත්තන්න පුළුවන් සමතෙක් නැහැ. ආපහු ගැටෙද්දී. මේ නොදන්නා අසුත පුතග්ජනයාට කරදරයක් වුණාට තේරුම් ගත්ත පුද්ගලයාට මේ ආශිර්වාදයක් වෙනවා. එතකොට මේ පීවරේදී අර භික්ෂුන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ රූපේ තමයි ස්වාමීන් වහන්ස සතරින් පිළිගන්නේ. රූපේ සතරින් පිළිගන්නවා කියන්නේ කුමක්ද? අන්න රූප බැලීමේදී රූප රූපය, ශබ්ද ඇසීමේදී ශබ්ද රූපය, ගන්ධයේදී ගන්ධ රූපය, රසයේදී රස රූපය, පොට්ටබ්බේදී ස්පර්ශ රූපය, පංචද්වාරික අරමුණු නැති විට මනෝද්වාරික අරමුණෙහි ධම්ම රූපය. එතකොට මේ රූපය සිනමාපටයක තිරසේ රූප රාමසේ වේගයෙන් ඇති වී නැති වෙන දේවල්. ඒ අපිට හඳුනා ගන්නට. නමුත් අපේතන අභිනන්දන මානෝ කියලා කියන්නේ සතුටින් පිළිගැනීම කියන එක හොඳයි කියන අර්ථයෙන් අල්ලා ගන්නවා කියන එක. බාර ගන්නවා කියන එක. එතකොට මෙතන උන්වහන්සේ පැහැදිලි කරවා දාන්නේ රූපං කෝපන බන්තේ අභිනන්දන මානෝ. ස්වාමීනි මේ රූප ආරම්මණය තමයි සතුටින් පිළිගන්නේ. සතුටින් පිළිගන්නවා කියන එකේ තේරුම තව ටිකක් එහාට හොයන්න. ඊට අදාළ දේ ඇතිවි නැතිවි යන බව. අපවිෂින් කරන වරද්දේ අල්ලාගෙන නිත්‍ය කරගන්නා බව. අන්න මේ නිත්‍ය කර ගැනීම අල්ලා ගැනීම තමයි මෙතන සතුටින් පිළිගැනීම කියලා කියන්නේ. දැන් මේ අල්ලා ගැනීමට නේද පංච උපාදාන කියන්නේ. ඇති වී නැති වෙන ස්කන්ධට පංචස්කන්ධ කියවට ඒක අල්ලා ගත්තොත් ඒකට පංච උපාදාන කියනවා. දැන් මේ සතුටින් පිළිගැනීමේදී මායයට බැඳෙන්නේ කොහොමද? අපි තේරුම් ගන්න ඕන කාරණාව. අපි රූපයෙන් කතා කරමු වේදනා සංඥා සංකාරවලත් ඒකම තමයි තිබෙන්නේ. නැත්නම් රූපයෙන් කතා කරමු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවලත් ඒකම තමයි තිබෙන්නේ. එකකින් හොඳින් කියන විට පැහැදිලි කරගන්න කල්පනා කරන්න. දැන් රූපය, රූප ආරම්මණය හටගන්නේ කෙසේද? ශබ්දය, ශබ්ද ආරම්මණය හටගන්නේ කෙසේද? ගන්ධය, ගන්ධ ආරම්මණය හටගන්නේ කෙසේද? අපි හඳුනාගන්නේ කෙසේද? එකම ක්‍රියාදාමයක් මේවට සිදු වෙන්නේ. ප්‍රසාදේ ප්‍රසාද ගතිය වෙනස්. චක්කවල පෙනීමේ ප්‍රසාදය, සෝතවල ඇසීමේ ප්‍රසාදය, ඝානවල දැනීමේ ප්‍රසාදය. හද සෝඳ එක වෙනස් කියලා. නමුත් ඒ ප්‍රසාදය කියන්නේ ඒකතිය. අදාළ ආරම්මණය ගැනීමේ හැකියාව ඇසේදී නම් රූපය, කනේදී නම් ශබ්දය, නාසයේදී නම් ගන්ධය, ඉතිරි පංචද්වාරික අනිත් කටයුතු වල අනිත් දේවල්. තේරුම් ගන්න ඕන මේ කාරණාව. එවිට ඒ දොරවල් මගින් ඒ අරමුණු ගන්න විට ඒ රූපය අප කිසියම් ආකාරයක ප්‍රියශීලී බවකට ඇල්මකට රූපයට ගියොත් ඒකට කියනවා රූපයට බැඳෙනවා කියලා. ඒකට කියනවා තවත් විදිහකින් නම් රූපය මම කොට ගන්නවා කියලා. දැන් රූපය මම යනු ඔබ දකින ඔබේ ශරීරය මම කියන එක නෙවෙයි. ගැටුන විට ඇසට ආරූප ආරම්මණය. දැන් එතන ගැටුන විට කියන වචනේ තව ටිකක් ලැහා ගන්න. කොහොමද ගැටුනේ? නිකම් ගැටෙන්නේ නැහැ. ප්‍රසාද ගෝචර රූප මානසිකාර කියන මේ තුන ත්‍රිත්වයේ ඒකත්වයෙන් තමයි ওই ස්පර්ශ කියන චෛසික හටගන්නේ. ස්පර්ශ උදේ තමයි අපිට අර ප්‍රියා ප්‍රියාදී වශයෙන් විඳීමකට පාත්‍ර වන්නේ. ඒකට තමයි වේදනා කියන්නේ. මේ වේදනාව තමයි ඇති වෙන්නේ නැති වෙන්නේ. ඒක ඊට අයිති වැඩි. නමුත් වේදනාව මෙතන කියන විදිහට අවිනන්දනමානෝ සතරින් පිළිගත්තොත් එතකොට ඒක මම බවටපත් වෙනවා. දැන් මේ මම බවටපත් වීම තුළ තමයි වේදනා පච්චයා තණ්හා. වේදනාව තමයි ඊට පස්සේ මේ තණ්හාවටපත් වෙන්නේ. තණ්හා මොකද්ද දැන්? අභිනන්දනමානෝ. එතන තමයි තණ්හා කියන්නේ. ඒක ප්‍රිය කොට නිත්‍ය කොට සැප කොට යලිත් ගන්ත වනකමක් ඇති කොට විඳීම. තණ්හා වුණා නම් උපාදාන වෙන එක නවත්තන්න බෑ. තෘෂ්ණාව පත්‍ය වෙනවා දැරිසිය අල්ලා ගැනීමට. උපාදාන වුණා නම් යලිත් හට ගන්න පුළුවන් විදියට හේතුවක් ශේෂ වෙන එකට කියනවා උපාදාන පච්චා භව. මෙන්න මේ යලිත් හට ගන්න පුළුවන් විදිහට හේතුවක් ඉතුරු වෙන එකට තමයි මෙතන බද්දෝ මාරස්ස කියන්නේ. මාරයට බඳිනවා. දැන් ඉතින් ඔබ ස්ත්‍රී හෝ පුරුෂ ගිහියෝ පැවිදි. මේ සිද්ධාමයේ තේරුම් ගත්තේ නැතිව හොඳ කෙනෙක් වශයෙන් හරි නරක කෙනෙක් වශයෙන් හරි ගිහි කෙනෙක් වශයෙන් හරි පැවිදි කෙනෙක් වශයෙන් හරි සිල්වත් කෙනෙක් වශයෙන් හරි සිල්වත් නැති කෙනෙක් වශයෙන් හරි මේ ආරම්මණයන් ගැනීමේදී මෙසේ සතුටින් පිළිගැනීම තුළ මායයට බැඳෙන වරද නේද සංසාරයේ කරගෙන ඇවිත් තියෙන්නේ. බුදුන් වහන්සේ වැනි උත්තමයෙකුගේ ධර්මදේශනාසා ඒවා තේරුම් ගත්ත කල්යාණ මිත්‍රයෙකුගේ දේශනාසා මේ බද්දෝ මාරස්ස තේරුම් ගන්නතුරුම ඔබ තවදුරටත් මේ මායයට බැඳෙමින් නේද ඉන්නේ. මායයට බැඳෙන එකට යෝනිසෝ මානසිකාරය කියන්නේ නැහැ. මාරයාට බැඳෙන එකට භාවනාව කියන්නේ නැහැ. මාරයාට බැඳෙන එකට පටිසෝතගාමි පටිපදාව කියන්නේ නැහැ. දැන් මෙතන උන්වහන්සේ වදාරනවා. අනබිනන්දන මානෝ මුත්තෝ පාපි මතෝ. සතුටින් පිළිගන්නේ නැත්නම් මාරයාගෙන් මිදෙනවා. දැන් සතුටින් පිළිගැනීම කියන්නේ ඒක හොඳයි කියලා බාර ගන්නවා කියන එක නෙමෙයි. අල්ලා ගන්නවා. අල්ලා ගත්තාම සිදුවෙන දේ තමයි මම අර පැහැදිලි කළේ යලියබඳු සංඛාරයක් යලියබඳු ස්කන්ධ පහක් කඩ ගන්න පුළුවන් විදිහට ශේෂයක් ඔබේ සිතෙහි තැන්පත් වෙන එක. නිදිගත් සිත යනු තණ්හානුසය යනු මෙසේ හේතු ඉතුරු කිරීමයි. ඒ ඉතුරු කිරීමම මායයට බැඳීමයි. අපි ඊතර දේවලුත් කතා කරලා සිටිමු බලන්න. වේදනා කෝබන්තේ. කෝපන බන්තේ. වේදනා කෝන බන්තේ අභිනන්දන මානු. බද්දෝ මාරස්ස. වේදනාවත් අන්න විදිහට ස්වාමීනි සතුටින් පිළිගන්නවා නම් වේදනාව කියන්නේ රිදෙනවා කියන එක සතුටින් පිළිගන්නව නෙමෙයි විඳීම වින්දනය. වින්දනය බාර ගන්නවා නම් එතකොට එතන වේදනාව මම වේදනාවේ වේදනාව තුළ මායත. එතකොට ඔබට තේරෙනවාද මේ මම යනු කොහෙවත් තිබිලා ආපු දෙයක්වත් එතන තියෙන දෙයක්වත් නෙවෙයි. අභිනන්දනමානෝ සතරින් පිළිගත්තොත් හැදෙන දෙයක්. ඒ ඒ හේතුන්ගේ ඵලය. රූපේ සතරින් පිළිගත්තත් වේදනාව සතරින් පිළිගත්තත් මේ සිද්ධිය සිදු වෙනවා. මෙතන සතරින් පිළිගැනීම කියන එකේ අනිත් පැත්තත් තේරුම් ගන්න ඕන. ඒ විදිහට සතරින් පිළි හොඳයි කියලා ගත්තාම හොඳ නැති එක නරකයි කියන අල්ලගැනීමක් සිද්ධ වෙනවා. ඒක මෙතන නොකිය වුණාට. එතකොට සතරින් පිළිගත්ත දේ අහිමි වෙන විට ඔහුට ගැටීම ඇති වෙනවා. එතකොට අපි එතෙන්ට යදනවා ඇලීම ගැටීම මුලාව කියලා. එතකොට ඇලීම සහ මම මුලාව හිතන විට ඒක ඇලීම සහ මම ගැටීම සහ මුලාව හිතන විට ඒක ගැටීම සහ මම නැත්නම් ලෝභය සහ මම දේශය සහ මම මේ අරමුණු රසයේ විඳින්න යාම තුළ අරමුණු රසය අල්ලා ගැනීම තුළ නේද සත්‍ය ආහෙනම් මායයට බැඳෙන්නේ. ඊළඟ වචනයට යනවා අපි. සංඥාකෝ බන්ති කෝපන බන්ති සංඥාව පසු වෙන එකක් නොවේ. ඇසේ රූපේ නම් ඒ වේදනා සංඥා. කනේ ශබ්දේ නම් එතනම වේදනා සංඥා. නාසයේ ගන්ධේ නම් එතනම වේදනා සංඥා. හඳුනයි නම් සංඥාවයි. අර වේදනාවයි සංඥාවෙන් හඳුනන්නේ. සංඥාවට ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන කමක් නැහැ. ඔබ යම් විදිහකද නිදින්නේ එයා හඳුනා ගැනීමේ හැකියාව එයාට තියෙනවා. එතකොට මෙතන පැහැදිලි කරනවා සතරින් පිළිගන්නේ සංඥාවයි. ඒ කියන්නේ සංඥාව මම වෙනවා, සංඥාව නිත්‍ය වෙනවා. මම නම් ඒක මගේ වෙනවා. නිත්‍ය නම් ඒක සුඛ වෙනවා. ඒක මගේ ආත්මය වෙනවා. නැත්නම් මගේ ආත්මය කියන්නේ ජීවිතය නෙවෙයි. එතකොට සංඥාව. ඒ ඒ මොහොතේ උපදින රූප ආරම්මණය, සද්ද ආරම්මණය, ගන්ධ ආරම්මණය, රස ආරම්මණය, පොට්ටබ්බ ආරම්මණය. සැපෝ දුක්ඛෝ උපේක්ෂා එයම නොවේද මේ මොහොතේ අල්ලා ගැනීම නැත්නම් අභිනන්දන මානෝ කියන කාරණේ තුළ මම බවටපත් වෙන්නේ. ඒ අල්ලා ගැනීම නැමැති වරද හමු වේ නොවේද යලි හට ගන්න පුළුවන් විදිහට ශේෂයක් ඉතුරු වෙන්නේ. ඉදිරියට තබන්නේ පසුව ගන්න. මේ ධර්මයේ තේරුම් නොගත් පුතග්ජනයා ශ්ලෝකයක් සමග ජීවත් වීමේදී මේ අරමුණු ගැනීම තුළ මෙසේ පසුව ගන්නට තිබීම නොවේද අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරාවලින් සංඛාර නිරෝධ වෙනවායි කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවද? නැහැ. ඒ ප්‍රත්‍ය වීමෙන් ජාති ජරා මරණ වලට හිමිකම් කියන්න ලැබෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඒ තමයි මායාට බැඳීමේ ප්‍රතිඵලය. සංඛාර මේවා පෙරපසු නැහැ. එකට එකක් වෙනස් වන්නේත් නැහැ. නමුත් ඒවට අනන්‍යතාවයකුත් තියෙනවා. සතුටේදී සංඛාර වෙන අනන්‍යතාවය වෙනක්, දුකේදී එකතු වෙන අනන්‍යතාවය තව එකක්, බයේදී අනන්‍යතාවය තව එකක්. අනන්‍යතාවයන් වගේ මේවා අතිශය පෞද්ගලිකයි. තම තමන් ඒවා සම්බන්ධයෙන් මින් පෙර දරූ ආකල්පයන්ට අදාළව තමයි මේ ටික ඉන්නේ. එතෙන්දී රූපේ නම් අරඹන්නේ ඒකට අදාළ ශබ්ද ගන්ධ රස අනිත්ගත් කාරණාවත් එතෙන්න ගන්න පුළුවෙනේ. වසර 5ක් 10ක් 15ක් 20ක් 30ක් එකතු කරපු ඔක්කම ෂණයෙන් ගන්න පුළුවෙනේ. මතකය නොවේ. මතක තබා ගැනීමට හේතුවක් නොවේ මේ පෙන්වන්නේ. ඒ ලෝභ දේශ මෝහ වශයෙන් ඇලීමකට ගැටීමකට පත්වීමට අවශ්‍ය වන්නා වූ වස් දේවල් වශයෙන් තමා තිබූ හේතු. ඒකනේ අර වික්කු සූත්‍රවල සඳහන් වන යංකෝ භික්ඛවේ අනුසේති තේන සංකං ගච්ඡති කියලා. ඔබ මේ අරමුණු රසයේ විඳින්න ගියා වා නිතසුඛං කල්පේ එයින් තමයි අනුසේතර වෙන්නේ. අනුසේ හේතු තිබුණොත් තමයි මම බවට පත් වෙන්නේ. එතකොට අරමුණු වලට ගැටීමට දොස් කියන්න බෑනේ. අරමුණු ගැටෙන්න ඕන, අරමුණු හඳුනා ගන්න ඕන. ඊට අදාළ පෞද්ගලිකත්වයක්, ඊට අදාළ මුලාවක් ඔබ සිත තුළ ශේෂ කළ බැවින් තමයි ඒ මම බවට පත් වෙන්නේ. මම බවට පත් වීමම වැරදි ආකාරයෙන් මින් පෙර අරමුණු හසුරා ගැනීමේ මෙන් ගැනීමට ලැබෙන දඬුවමයි. දැන් සංඛාර කියන එකට ගැඹුරු අර්ථයක් තිබෙනවා එසේ නම් නෙවෙයි. මින් පෙර යම්තාක් ඒ පිළිබඳ හරි වැරදි ආදී ආකල්ප වශයෙන් එකතු කරගත්ත සියල්ල ඇද්ද? ඒ සියල්ල එකට එනවා. දැන් ඔබට අන්තර්ජාලයේ ඔබට බුදු පිළිම බලන්න ඕන කිව්වොත් ඒක වර්ගයක් නෙමෙයි, සියලු බුදු පිළිම එනවා. වෙසක් තොරන් බලන්න ඕන කිව්වොත් ඒ ඔක්කම එනවා. වෙසක් කූඩු බලන්න ඕන කිව්වොත් ඒ ඔක්කම ඔබ දැකලා ඇති හැම. අන්න ඒ වගේ තමයි මේකත්. අනායාසයෙන්ම තමා සතුව තිබෙන්නා වූ මේ සැඟවුන මත ටික මනසට ඇවිදින් ලෝකයක් සමගම ගැටෙන්නෙක් බවට පත් කරනවා. මේක තමයි මම දකින්නා වූ ලෝක යුද්ධය. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ලෝකෙත් එක්ක යුද්ධ කරනවා ඔබ. ඔබට ඕන විදියක් තියෙනවා ඒ මනසේ. ඔබ මේ සිදුවෙන විදිහ දකින්න බාර ගන්න කැමති නැතුව ඉතින් ඔබට ඕන විදිහක් තියෙන්න ඕන කියලා ගැටෙනවා. මේක තේරුම් ගන්න ඕන. මේ සිද්ධියට අපි කියන්නේ වර්තමාන සිදුවීමත් තමා තුළ ඊට පවතින අතීත මතයත් අතර ගැටුම කියලා. වර්තමාන සිදුවීම කිසිවිටකත් වර්තමාන සිදුවීමක් වෙනා තමන්ගේ මතයට අනුව සිදුවන දෙයක් නෙමෙයි. ඒ සිදුවීම බාරගන්න, ඒ සිදුවීම උපේක්ෂාවෙන් දරාගන්න, සිදුවීම ඇතිවීම නැතිව දෙයක් වශයෙන් දකින්න තරම් දියුණුවක් නැති විට සිදුවීම වෙනස් කරන්න ඔබ කල්පනා කරනවා. මට ඕනේ විදිහට, මං කැමති විදිහට. ඒ මම කොහෙද ඉන්නේ? ඒ ඔබ අතපය වනවන ශරීරය නෙමෙයි. අර ඔබව හසුරවන්නා වූ මේ විඥානයේ තියෙන මොඩයාට සිදුවන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු මතයක් නැහැ. සංශෝධන කිසිවක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. හරි හෝ වැරදි කියන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් වැරදි කියන්න අවශ්‍ය නැහැ. ඔහු බලන් ඉන්නේ ඒක හරි කියන්න. ඔබ මේ විඥාන කියන වචන පිළිබඳව මෙහෙම තේරුම් ගන්න. අකී කතාවක් ඒ විවිධාකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා. විඥාන කියන්නේ ආත්මයකට හරි දෙයකට හරි මෙහෙන් යන දෙයකට හරි මොකකටවත් නෙමෙයි. වර්තමානයේ ඔබට එන අරමුණ පංචද්වාරික වේවා මනෝද්වාරික වේවා එන එක එන ආකාරයෙන් සිදුවෙන දෙන සිදුවෙන ආකාරයෙන් හරියයි කියමින් බාර ගැනීමට විඥානයයි කියනු ලැබේ. යලිත් මතක් හරියයි කියමින් බාර ගැනීමට පව කරනවා නම් පව් හරි, මත්යන් බොනවා නම් මත්යන් බොන එක හරි, හොරකම නම් හොරකම හරි, තව බාල අපරාධයක් කරනවා නම් ඒක හරි, සිල් ගන්නවා නම් ඒක හරි, දානි දෙනවා නම් ඒක හරි, මව්පියන්ට සලකනවා නම් ඒක හරි, මවට පහර දෙනවා නම් ඒක හරි. ඒ විදිහට ඕනෑම යහපත් වැඩක් හෝ ඕනෑම ජඩ වැඩක් සිදු වුණාවේ විඥානය කියනවා. විශේෂයෙන් හදවව ඒක තමයි කරන්න ඕන. මේ කිසියම් දෙයක් සමග හරි වැරදි තේරුම් කර ගැනීමට නුවණක් නැති විඥාණයෙන් ඔබ මේ නිවන් අවබෝධ කරන්ට යන්නේ. විඥානයේ සම්බන්ධයෙන් මොකද්ද පෙන්වන්නේ? විඥාණයට විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන්. හැබැයි උස්සුක්කetva මග්ගං සාදේතුං නසක්කෝති කියලා තමයි කියන්නේ. මොනතරම් මේ විඥානේ දැනීමෙන් උත්සාහ කළත් ඔහුට මාර්ගඵලණ ලබා දෙන්න බෑ. පඤ්ඤාපිත විදම් කරදීකට ප්‍රඥාය සමෝ නැහැ. ප්‍රඥානේ කරන දෙයයි සංඥාවෙන් කරන දෙයයි තුනම කරන්න ප්‍රඥාවට පුළුවනි. දැන් ඉතින් මේ සමාජයේ දිස බැලීමේදී ඔවුනොවුන්ට පේන දෘෂ්ටි කෝණ කියන්නේ මොනවද කියලා ඔබට තේරෙනවද? එකම දෙයක් සම්බන්ධයෙන් මත 10ක්. සත්‍ය කුමක්වත් ඊට වඩා වෙනස් මත දරන ආකාරයක්. වැරදි කියන්න පුළුවන්ද? හැම දිනාටම පේන්නේ තමන් හිතන විදිය හරි කියලා. ඔය බහුමතධාරී බව තමයි ඊට පස්සේ අවුලක් වශයෙන් ලෝකෙට එන්නේ. ඒ නිසා තමයි බුදුන් වහන්සේ වදාරන්නේ ලෝකය පිස්සම් කොටුවක් කියලා. සාමය දකින්න කෙනාට සාමය හරි. යුද්ධය දකින්න කෙනාට යුද්ධය හරි. රටවල් අල්ලන කෙනාට ඔවුන් සියල්ල මරා රටවල් අල්ලගන්න එක හරි විරෙක්කන එක. ඒක ජාති ද්‍රෝහි ක්‍රියාවක්, ඒක වැරදි වශයෙන් දකින්න කෙනාට. ඔය ඔබ මහපාර තුල පුවත්පත් තුල මාධ්‍ය තුල දකින්නේ ඔය සේරම. ඔය හරි දේවල් දකින්නේ. ඔවුන් හරියයි හිතන දේවල් ඔබ දකිනවා. ඔබ තව මතයක ඉඳගෙන ඒක හරි හෝ වැරදි කියලා තවත් ප්‍රත්‍යක්ෂයක් කරයි. ඒ නිසා මේ මායෝපමංච විඥානං කියන වචනේ අර්ථය මේ විඥානයේ මායාකාරය ඔබට හමු වෙන, ඔබ දකින, ඔබ තේරුම් ගන්න සියලුම දේවල් හරි වශයෙන් එහෙයි කියන බලන් ඉන්නවා. ඔබ ඊට වඩා ඥානවන්තෙක් වෙන්න වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි. දැන් මේ කාරණා ටික ගත්තාම මොකද්ද බුදුටුවේ? රූපය, වේදනාව, සංඥාව, සංකාරයේ, විඥානයේ කියන එක්ෂණයෙන් ඇතිවෙනා වූ මේ පහ පහේදී අභිනන්දනමානෝ සතුටින් පිළිගැනීම, බාර ගැනීම, නිත්‍ය කොට ගැනීම, ආස්වාදයේ තව වචනයක් කියමු. බික්ඛු බද්දෝ මාරස්ස, මාරයට මැදින්නේ එහෙමයි. ඔන්න ඒ භික්ෂුන් වහන්සේ තේරුම් අරගෙන ආපහු ප්‍රකාශ කරනවා. දැන් ආපහු ප්‍රකාශ කරලා උන්වහන්සේ නිහඬවන්නේ නැහැ. උන්වහන්සේගේ තියෙනවා බද්දෝ මාරස්ස වගේම ඊට පස්සේ පෙන්නනවා මුත්තෝ පාපිමතෝ කියලා එකකුත්. දැන් ඔබ අසුතක් පුතක් යන සමාජේ නම් සිටින්නේ මේ ජීවන සරණ කරගෙන යන ගමනේදී මෙන්න මේ අභිනන්දන මානෝ නැමැති වැරද්ද ඔබ කරගෙන එනවා යමින් සිටිනවා. තවදුරටත් ඔබ මාරයාට බැඳෙමින් සිටිනවා. ඇහුවොත් කියන්නේ මාරයාගෙන් ගැලවෙන්න යනවායි කියලා. ඔබට මතකද ළමා කාලයේ කියවූ කතාවක්? ප්‍රයෝගකාරී සිවලා ගොදුරක් අල්ලා ගන්නට කොහොල්ලෑ වලින් බබෙක් හදා කැලේ ගසක හේත්තු කොට තිබෙනවා. අහිංසක හාවා සෙල්ලම් කරන්න ගිහින් යාළුවේ ආදී සෙල්ලම් කරමුද කියලා එක අතකින් ගහනවා. ඒක ඇලෙනවා. දෙවෙනි අතෙනුත් ගහනවා. ඒක ඇලෙනවා. කකුලෙනුත් ගහනවා. ඒකත් ඇලෙනවා. අනිත් කකුලෙනුත් ගහනවා. ඒකත් ඇලෙනවා. ඔළුවෙනුත් ගහනවා. ඒකත් ඇලෙනවා. දැන් කුමක් නිසාද ඇලුනේ? හාවා මේ ළමෙක් සැබෑ ළමෙක් කියලා සිතු නිසා සහ කෛරාටික සිවලා ඒ ඇලෙන සුළු ස්වභාවයෙන් සකස් කර තිබීම නිසා. කොල්ලේ බබාට පස්පොලකින් ඇලුන හාවාසි ඔබත් ළමා කාලේ අහිංසක හාවෙක්. ඔබට ඔය ලාභේ අලාභේ සැප දුක් නින්දා ප්‍රශංසා මොකක්වත් එක්ක ඇලීම් ගැටීම් නැහැ. කවුරු හරි මැරුණා කිව්වත් හිනා වෙනවා. හොරකමක් වුණා කිව්වත් හිනා වෙනවා. ඒවැ නැහැ අමුතුවෙන් ගැලෙන්න ගැටෙන්න කාරණා. නමුත් ඔබ අභිනන්දන මානෝ පටන් ගත් තැන් පටන් හාවා පස්පොල ඇලට ඇලුනාසේ ඔබ ඇසකරනාසේ දියකය කියන පහෙන් මේ රූපේට, ශබ්ද රූපේට, ගන්ධ රූපේට, රස රූපේට, පොස්තබ්බ රූපේට නැත්තම් බාහිරේ පවතින දේවල් වලින් ඔබ සතුට ලබන්නේ කියලා ඔබ රූපයක් හදාන ඇලෙනවා. සැබවින්ම තේරුම් ගත යුතු දෙය ඔබ සතුට වෙන්නේ, සතුටිය ලබන්නේ, ආස්වාදය ලබන්නේ බාහිරේ තියෙන දෙයකින් නොවේ. ඒ උදව්වෙන් ඔබේ සිතේ හට ගන්නා වූ දේන ඔබ තෘප්තිය ලබන්නේ. එනිසාය තමා විසින් සාදා ගන්නා වූ දෙයක්. ඔය කාමයන් තේරුම් ගන්නට ආමේදී ඒක තමයි ගැඹුරම තේරුම් ගත යුතු කරුණ. අපි බාහිර සමාජයේ හිතන්නේ අපිට බාහිර දෙයක් තමයි අපට මේ සතුට ලබා දුන්නේ කියලා. බාහිර දෙයට කියන්නේ පුංචි ප්‍රත්‍යක් විතරයි. ඔබේ සිතේ මෝඩ වූ සතුට හෝ ඇල්ම හෝ ගැටීම ඔබට අයිති ආවේනික පෞද්ගලික දෙයක්. කල්පනා කරගන්න උත්සාහ කරන්න. එකම ගීතයක්, එකම රූපයක්, එකම ශබ්දයක්, එකම ගන්ධයක් එක එක්කෙනාට විවිධ වන්නට හේතුව එහි ඒ දේවල් තිබෙන නිසා නව ඔබ අර හදා ගන්නා වූ අභිනන්දන මානෝ තුළ තමයි මේ රහස තියෙන්නේ. ඒ නිසාම ජීවන නම් වූ මේ රඟමඩලේ රඟනා නළුවෙකි මොහු සිහි විකලේ කියන එක සත්‍යයි කියන සිදු වෙනවා. ඔය සිහි විකල් බවෙන් මුදවා ගන්නට බුදුන් වහන්සේ වැනි උත්තමගේ ධර්මානුශාසනාව ලැබෙන්න වෙනවා. නැත්නම් පිස්සා පිස්සෙක් බව දන්නේ වගේ පෘථග්ජනයා පෘථග්ජන බව දන්නේ නැහැ. තවදුරටත් ඔහු හැලෙන මාර්ගයේ මද්දෝ මාරස්ස මාර්ගය. එතනදී මේ ළමා කාලෙන් පටන් ගන්න මේ මායයට බැඳීමේ ගමන පෘථග්ජනණන් ජීවිත අවසානය දක්වාම වැදෙනවා. එහෙනම් බැඳෙන්න බැඳෙන්න මායයට බැඳුම් වැඩි, මාර බන්ධනේ වැඩි, මරෙන්න බයයි, දුක් වැඩි. අන්න බුදුබණ අහන් දහම් වෙන්නේ ඔය අතරතුර ළමා කාලයේ සහ මහලු වයස අතරතුර තුන් වයසෙන් එක තැනකදී. ඒ බැඳෙන හැටි කියලා දීලා ගැලවෙන හැටි කියලා දීම. ඔබට තාමත් මා කියමින් සිටින්නේ බැඳෙන හැටි. දැන් ඒක කියලා ඉවර වුණා අපි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙන් හෝ ඉන්න එකක්. සතුටින් පිළිගැනීම තුළ, අල්ලා ගැනීම තුළ, මමට ගැනීම තුළ මේ සරල සතුට නෙමෙයි මතක තියාගන්න මෙතන. ඉතුරු වෙන්නට හේතු, ශේෂ වෙන්නට හේතු ඇතිව පිළිගැනීම. ඒකට මම කියන්නේ බාර ගැනීම, නිත්‍ය කොට ගැනීම, අල්ලා ගැනීම කියලා. දැන් ඉතින් මේ කෙටියෙන් ධර්ම දේශනා කරන්න කියලා තින් මේ කෙටියෙන් පෙන්නන්නේ. දැන් ඔබට තවදුරටත් දැනෙන්න ඕන නම් ඔබ එහෙම අරමුණු රසයේ ඔස්සේ යන්න. තවදුරටත් ඔබට වැඳෙමින් කොහොල්ල බබට ඇලෙමින් ඉන්න පුළුවන්. දැන් බුදුබණ යනු අභිදන්දන මානෝ කෝබික්කූ බද්දෝ මා රස්ස නෙමෙයි. අනබිනන්දන මානෝ මුත්තෝ පාපිමතෝ. ඔන්න බුදුරජාණන් වහන්සේට විශේෂ වූ මේ උගලෙන් ගැලවෙන්න උන්වහන්සේ නිර්දේශ කළා වූ ජල බින්දුව. ඇයි මා ජල බින්දුව කියලා කිව්වේ? ඇයිදින් අපේ අම්මලා කොහොල්ල ඇලෙන එක වළක්වා ගන්නට ජලයනේ පාවිච්චි කළේ. කොහොල්ල ඇලුනට වතුරට කොහොල්ල බයයි. වතුර ගාගත්තාම ඇලෙන්නේ. මේ පංච ద్వාරයෙන් අරමුණු ඇසුරු කිරීමේදී මෙන්න මේ කොහොල්ල ඇවලට ජලයේසේ අල්ලා නොගෙන පරිහරණය කරන්න පුළුවන්. ඇලෙන් නැතුව පරිහරණය කරන්න පුළුවන් ක්‍රමයක් බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළ පවතිනවා. අනබිනන්දන මානෝ. සතුටින් පිළිගන්න බෑ. සතුටින් පිළිගන්නේ නැත්නම් එහෙනම් දුකයි කියන්න කියලාද පෙන්වන්නේ මෙතන? නෑ, සතුටින් පිළිගැනීම කියන වචනේම එතන මං හිතනවා දුර්වලකමක් කියලා. ඔය අභිනන්දන මානෝ කියන එකට සතුටින් පිළිගැනීම කියලා දාපුවාම ඒක අපි හිතන සතුට කියලා හිතා ගන්නවා. එතකොට සතුටින් පිළිගන්න එපා බුදුහාඳුරෝ කියලා කියයි. සතුට වෙන්න එපායි කිව්වා කියලා. නෑ, සතුට වෙන්න ඕන. චාපාල චෛත්‍ය සුන්දරයි කියලා, රමණීය වැලි තලාවන් සුන්දරයි කියලා, එහෙම නැත්නම් උන්වහන්සේ දේව ආභස්සරා යතා කියලා, පීතිබක්ඛා භවිස්සාම ආභස්සර දෙවියන් මෙන් ප්‍රීති සපවලනන්නමෝ කියලා උන්වහන්සේ වයින් කියලා තියෙන දුකසේ ඉන්නවා කියලා නෙවෙයිනේ. නමුත් ඒ සුඛය සම්බන්ධයෙන් ගත්කලයේ මම කොට ගන්නා වූ සුඛය නෙමෙයි, වේදිත සුඛය නෙවෙයි. ඒකට කියන්නේ අවේදිත සුඛය කියලා. අවේදිත සුඛය කියන එකේ තේරුම විඳීමක් නැහැ කියන එක නෙවෙයි. විඳින්නා නැමැති මුලාව නැහැ කියන එක. එතකොට දැන් අපට මේ දහම් කරුණු ටික තේරෙනවා නම් සංසාර ගමනේදී මේ අභිනන්දන මානෝ කියන ප්‍රතිපදාවේ අපි යන්නේ කියලා. සසරින් ගැලවෙන්න නෙමෙයි, තවදුරටත් සසරේ යැලෙන්න තමයි පුළුවන් වෙන්නේ. දැන් එහෙමනම් අපට උදව් වෙනවා ඊළඟට අනවිනන්දන මානෝ වෙන්නේ කොහමද? එහෙනම් අන්න වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ පංච ద్వාරයෙන් යමක අරමුණු ගැනීමේදී, ඒ අරමුණ බාහිරේ තියෙන අරමුණත් සමග එකතු වීමේදී, ඊට අදාළ සැකයක්, බයක්, පිළිකුලක් ආදී කොට ඇති ඔබට සම්බන්ධ මතය සිත ඇතුලේ සිට එළියට එනවා. ඒ ඔබ හදාගත්ත mate. ඒ නිසායි ඔබට ලෝකෙත් එක්ක ජීවත් වෙන්න බැරුව ගැටෙන්න වෙලා තිබෙන්නේ. දැන් අභිනන්දන මානෝ කියන සංකල්පය තුළ තියෙන්නේ නিত্য සුඛාත්ම. එහෙම කීවේ නැහනේ කවුරුත්. සතරින් පිළිගන්නකොට අර මම කිව්වේ වේදනාවට තණ්හා, තණ්හා උපාදාන බව, ජාති බව. මේ පෙන්නන්නේ ඇසට රූපයක් ගැටීමේදී සිදුවන පටිච්චසමුප්පාදය. කනට ශබ්දයක් ඇසීමේදී සිදුවන පටිච්චසමුප්පාදය අනුරෝම. දැන් භාවනාව යනු මිදෙන අනබිනන්දන මානෝ යනු මොකක්ද? එතකොට සතුටින් පිළිගන්නේ නැතුව ඉන්න වෙනවා. කැතයි, නරකයි, ජරාවයි එපා කියන දෙකෙන් කියන්නේ නැහැ. අන්න ඒක තමයි අල්ලා නොගෙන ඉන්න වෙනවා. බාර නොගෙන ඉන්න වෙනවා. සිදුවන දේ සිදුවෙන්න තරින්ත වෙනවා. කැලෙන්ත ගැටෙන්ත ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැතුව සිදුවන දේ සිදුවනහම ඇති වෙනවා නැති වෙනවා. එතකොට එතන අපි අමුතුවෙන් මතයක් ප්‍රකාශ කළෙත් නැහැ, නවත්ත ගන්න උත්සාහ කළෙත් නැහැ. සිදුවෙන දෙයක් සිදුවේවි වර්තමානයේ. ඒ සිදුවීමේදී අපි ඒට ඇලෙන්න ගියොත්, ඒට ගැටෙන්න ගියොත් Tamanta මතයක් තියෙනවා. එතකොට ඇලීම ගැටීම, ඇලීම මුලාව සහ ගැටීම මුලාව මගින් ඔබ නවදොරට විඳවනු ලබනවා. දැන් අනබිනන්දනේදී වර්තමානයේ ජීවත් වෙන්න ඕන, ලෝකය හඳුනා ගන්න පංචවද්වාරික අරමුණු වෙන්න ඕන, ඒකට ප්‍රතිචාර දක්වන්න ඕන. නමුත් එතන ඉඩ නැහැ මම සංකල්පයට ක්‍රියාත්මක වෙන්න. නිතසුකාත්ම සංකල්පයට ක්‍රියාත්මක වෙන්න ඉඩ නැහැ. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංකල්පය පිළිගන්නවා කියන එක තමයි අනබිනන්දන මානෝ කියලා කියන්නේ. ඒකේ සුන්දරත්වය විශේෂත්වය දැනගන්න. වේදනාවට තණ්හා කළොතින් නැවත හත ගන්නට හේතු ශේෂ වීම හේවත් සසරේ ඉදිරියට ඇවිදින්න හේතුවක් තියන්න වෙන්නේ. අං රූපං අල්ලගත්තේ නැත්තම් අනිච්චං. වේදනා අල්ලගත්තේ නැත්තම් අනිච්චං. නැ අල්ලගත්තත් අනිත්‍ය වෙන එක නෙමෙයි නෝනින් දකින අනිත්‍ය කියන්නේ. සංඥා සංකාර. එතකොට වේදනාව අනිත්‍ය නම් වේදනාව මම නෙවෙයි. වේදනාව නිට්ඨ නම් වේදනාව මම. එතකොට වේදනා අනිත්‍ය නම් වේදනා පච්චයා තණ්හා නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ. එහෙනම් තණ්හා ශේෂයක් විතර වෙන්නේ කොහොමද? වේදනා පච්චයා තණ්හා සසර ඇවිදින පාර ඉදිරියට තියෙන පාර. වේදනාව අල්ලා නොගැනීමෙන් වේදනාව අනිත්‍යයි. අනිත්‍යයි කියලා හිතනවා නෙමෙයි, වේදනාව අල්ලා ගන්න නැත්නම් වේදනාවෙන් නතර වෙනවා. ඉතිරි කොටස යන්නේ. ඉතිරි කොටස යන්නේ නැත්නම් එතකොට එතන තියෙන අනබිනන්දන මානෝ නේද? තණ්හා නැහැ, උපාදාන නැහැ, එහෙනම් ජාති ජරා මරණ නැහැ. අරමුණෙන් අරමුණට, ස්කන්ධ පංචකයෙන් පංචකයට, නිින්ද හැරන විට දිවා රාත්‍රි දෙකේදී යන්නේ හැම තැනකදීම ඔබට මේ ගැටෙන සිද්ධියකදී ඇලීමක් ගැටීමක් ඇති වෙනවා නම් එතන නේද හදන්න තියෙන්නේ? ඒක නේද මා මතක් කළේ තේරුම් ගත්ත පුද්ගලයාට තමා සතු හැඟීම් මතුවෙන්න බාහිර කාරණා උදව්වක් වෙනවා කියලා. තේරුම් ගත්තේ නැති පුද්ගලයාට සංසුන් වෙන්න බාධාවක් බාහිර කාරණා නිසා හුන සංසුන් වෙනවා. ඔහු සමාජයට දොස් කියමින් කනක් ඇහෙලේ ඉන්න නැහැ කියලා බනිනවා. තේරුම් ගත්ත පුද්ගලයාට තමා සතු සැඟවුන රහස් ටික, තමා සංගුණ සැඟවුන කෙලෙස් මුල් ටික, තමා සතු ආශ්‍රයන් ටික මතු කරලා දෙන්නට බාහිරේ ගැටීම ආශිර්වාදයක් වෙනවා. එතකොට හුටේ බලන්න පුළුවෙනි අනබිනන්දන මානෝ කියන ඇසින්. මුත්තෝ පාපි මතෝ, මෙහෙම බැලුවොත් තමයි පාපී මායාවෙන් මිදෙන්නේ. දැන් බුක්සන් වහන්සේට මේක තේරුණ බව පැහැදිලි කරපුවාම බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේකුත් තියෙනවානේ. සාදු සාදු වික්කු, සාදුකෝ තං වික්කු, යහපත් යහපත් මහන්නේ ඔබ මා විසින් සාරාංශ වශයෙන් පැහැදිලි කරපු දේ විස්තර වශයෙන් දැනගත්තේ හරියටම හරි හොඳයි. අන්න බණටක කියලා දිලා ඉවර වුණා. මහණනි අපි දැන් භාවනාම ක්‍රමෙල භික්ෂුන් වහන්සේ වාඩි වුණේ නෑ. පිරිසෙන් වෙන්නුනා එතුන් වහන්සේ මේක තේරුම් අරගෙන කරන්න ඕනේ තේරුම් අරගෙන කියා. දැන් පිරිසෙන් වෙන්නු එකට කියනවා ඒකෝ ඒකෝ කියලා. උපකච්ඡෝ කියනවා පිරිසෙන් වෙන්නුනා විතරක් නෙමෙයි අරමුණ සමග තියෙන පිරිස. මම සහ අනුන් සමන් අනුන් ආදී වශයෙන් එතන පවතින ද්විත්තය. ඒ ද්විත්තෙන් දෙන්නෙක් අතර ගැටුමක් තියෙන්නේ, කඩු දෙකක් අතර ගැටුමක් තියෙන්නේ, දෙපිස්සක් අතර ගැටුමක් තියෙන්නේ. මෙන්න මේ ගැටුමෙන් වෙන් වෙනවා මම කොහෙත් අයින් කරලා දාලා. ඒකට තමයි උත්තරීත හොඳ කලාව කියලා කියන්නේ, ූපකට්ටෝ කියලා කියන්නේ. ඒකටම තමයි නිත්‍ය සුඛ සංකල්පයෙන් ගන්න එක ප්‍රමාදය, අල්ලා නොගන්න එකට අප්‍රමාදය. මහතින් මහත අරමුණින් අරමුණට ඔබට අප්‍රමාද වෙන්න පුළුවන් වෙනවා. අප්පමත්තෝ ආතාපි, අන්න පරණ දේවල් ඇවිදින් ඒ පැත්තෙන් යන්න හදනකොට, ඉතින් මම දිනන්න හදනකොට, අන්න අය පරාදේ කරන්න හදනකොට, කුහකමෙන් ක්‍රියාත්මක කරන්න හදනකොට, ඊට ඉඩ නොදෙන ඒ අනිත්‍ය වශයෙන් දකින ස්වීරියට, විරිය සම්බොජ්ජංගේ නැත්තම් කෙලිස්තාවන වීරිය ආතාපි. පහිතත්තෝ, පහිතත්තෝ ධර්මයට ජීවි පුදා කියලා කියනවා. පහිත අත්තෝ, මම කියන සංකල්පය අතහැර, ආත්ම දෘෂ්ටි අතහැර. අන්න වික්ෂුන් වහන්සේ තනුව ගිහිල්ලා මේ ප්‍රතිපදාවේ යෙදුණා. සූත්‍ර දේශනාව සඳහන් කරනවා පසු කාලීන උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණයි කියලා. ඔබටත් තේරෙන්න ඕන නේද ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ කියන කාරණා ටිකේ දෙන්න ඕන බව? ඔබටත් තේරෙන්න ඕන නේද සසර ගමන ඇවිදින්නේ මේ ධර්මයේ හැටියට නම් අභිනන්දනමානෝ බව? මාරයාට බැඳෙන පාරට නිවන් මඟ කියන්නේ කවුද? ඒක සසර ඇවිදින මඟනේ. මාරයන් ගැලවෙන පාර බනාසා තේරුම් ගන්න. අන්න නොදන්නා තාක්කල් බැඳවින් දෙනවා. තේරුම් ගත්ත දවසේ ඉඳලා බැඳීම් දුරු කරගනිමින් යනවා. බැඳෙන්නන මාර්ගය කියනවා කාමාංග වැඩෙනවා කියලා. බැඳීම් දුරු කරගන්න මාර්ගය ආරම්භ වෙනකොට බොජ්ජංග වැඩෙනවා කියනවා. බැඳෙමින් මාර්ගයට එන මාර්ගයට කියනවා අනාරිය ප්‍රතිපදාව කියලා. නිදහස් වෙන මාර්ගයට කියනවා ආරිය ප්‍රතිපදාව කියලා. මෙතන මේ මාර්ය පුද්ගලයෙක් වෙනවා සෝවාන් වෙන පුද්ගලයෙක් වෙනවා කියන්නේ ඔය හැරවුම් ලක්ෂයයි. එතෙක් කර්ම රැස් කරනවා, එතෙක් ආශ්‍රව රැස් කරනවා. ආශ්‍රව රැස් කරන ඥානය එතෙක් තියෙන්නේ. අභිනන්දන මානෝ කියන්නේ ආශ්‍රව රැස් කරන හැටි. අනවිනන්දන මානෝ කියන්නේ ආසොක්ඛ ඥානය. සෙවෙන්නේ කොහොමද? සෙවෙන්නේ මමකට මගේ කොට ගත්තොත්ද? සෙවෙන්නේ ආය ගන්න තිබ්බොත්ද? සෙවෙන්නේ අල්ලගත්තේ නැතුවම සිදුවෙන අනිත්‍යෙදිද? බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය යනු මිනිසාගේ සිත පිරිසුදු කරන එකම දහම නොවේද? ඔබ මේ ගොඩින් අනිත්‍යක් හදාගෙන වතු පිටින් කරන් හරක බානවල ඇතිවීම නැතිවීමට කීකියා හිටියට කවදාවත් ඔබට සැනසීමක් ලැබෙන්නේ නැහැ. මේ දහම ගන්න. මා මතක් කරනවා ඇතැම් විට වස්ත්‍රවල තියෙන කුණු කසල සෝදා හරින්ට සේදුම් කුඩක් සමත්වන්න ආසේ. නිතිසුකාත්ම සංකල්පය තුළ ඔබේ සිතේ අප්‍රසිද්ධ වුණා වූ කාරණා ටික සියල්ල සෝදා හරින්නට මේ අල්ලා නොගැනීම නැමැති සේදුම් කුඩ, අල්ලා නොගැනීම නැමැති ධර්මය, අනවිනන්දන මානෝ නැමැති මේ ධර්මතාවය තේරුම් ගත්ත කෙනාට උදව් වෙනවා. දැන් එතනින් එහාට තමයි ටිකෙන් ටික තෝක තෝකං කණේ කණේ කම්මාවරගත සේව නිද්ද මේ මලමත්තම කියන ගාථාවෙ පෙන්නනවා. අනුපුබ්බේන මේ දාවි අනුපුබ්බේන ටිකෙන් ටික අනුපූර ශික්ෂාපදේ ඥානවන්තයා රිදීෙහි මලකඩ පොඩ පොඩ අරින්නාසේ මේවනතෙක් අභිනන්දන මානෝ කියන හැඟීමෙන් එක්රැස් කරගත් ආ වූ ලෝභ දේශ මොහ මූලයන් ෂේ කරන මාර්ගයටපත් වෙනවා. ෂේ කරගෙන යන්න අනිත් අයගේ සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ යන්න යන්න එපා. ඔබට ෂේ වෙන විට දැනේවි ඔබ වෙනදාට වඩා සංසුන් වෙන බව. අවබෝධයේදී මුල් සංයෝජන තුන විදර්ශනාවේදී කාමරාග ව්‍යාපාද අඩක් තුනීවීම තව එහාට වෙනකොට එතෙක් විනාශ වෙන තුරුම ඔබට ඔබ ඉන්න තැන ගිහි ජීවිතයක් නම් ඔබෙන් තවත් කෙනෙක් යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවල් ඉටු කර දෙන්න බාධාවකුත් නැහැ. ඒ නිදහස් වීමේ ඕනකම තියෙන බවක් දන්නවා. ඔබට කරන්න තියෙන්නේ අල්ලා ගැනීමකින් තොරව ඊට පහසුකම් ඉරකඩ සලසා දෙන එක. මේ එක දවසක ප්‍රතිපදාවක් නෙමෙයි ජීවිත කාලෙම දිගටම යන්න ඕන එකක්. ඔබට වැටහෙවි. ඔබ අනුන්ගේ මාර්ගඵල හොයනකොට වඩා මේ සංසුන් වීම මේ අනිදුක්ඛානාත්ම ධර්මතාවයේ සරණින් සිදු වෙනවා නම් එතන තියෙන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියන එක නෙමේ ධර්මයේ සරණ කරගැනීම බව තේරුම් ගනීවි. ඒ සර් ධර්මයේ සරණ කරගැනීම තුල ඔබට මායයට බැඳීම වෙනකොට මායාවෙන් නිදහස් වීමේ මාවත හමුණයි කියලා සතුට වෙන්න පුළුවන්. ඔබටත් මේ මායාවෙන් නිදහස් වීමේ මාවතේ ගොස් ඒ සැනසීම උදා කර ගැනීමට මෙම ධර්මානුශාසනාවද උපයෝගී වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මෙතකින් ධර්මානුශාසනාව නිමා කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.